සාධුකාරයන්ව සම්මුඛ දෙනා. සමන්ත චක්‍රවාලී ස්වත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං අදංසා. ධම්මස්සවන කාලෝ අයං අදංසා. ධම්මස්සවන කාලෝ අයං අදංසා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. අස්මේ විචරේ ලෝක ධම්මා ලෝකං අනුපරිවස්සංති. ලෝකෝච විචරේ ඉමේ අත්ලෝක ධම්මේ අනුපරිවස්සති. සත්තමේ අක්ඛ ලාභෝච අලාභෝච අයසෝච අසෝච. නින්දාච සංසාච දුක්ඛං ච දුක්ඛං තීති. අදම සමගින් අහන ප්‍රශ්නය මොකක්ද? කන සම්පත්තිය කියලා කියන්නේ අපි කොහෙන්ද ගන්නන්නේ? අපි කොහෙන්ද ගන්නේ? මේක ඉතිරි පස්සේ ගන්න නැත්නම් බැරුම් ගත්තේ නැත්නම් හොයා ගන්න ඕන. ඒ අනුත්තරනිකායේ විකල්පාසී වගේ කොටසක තියෙනවා අක්ෂණ කියලා සූත්‍රයක්. මම මොදාස්සල සමාද මේක වචනයක් එකක් කියලා විචාරාංශයක් අපේ නව විස්තර කියලා නෑ. ඒ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. කනතිච්ඡෝ කනතිච්ඡෝ ලෝකෝති සික්ඛවේ අසුතවා සුඛ්‍යනෝ භාර. නොචකෝ සෝජානාති කනන්වා අනකනන්වා. අක්ඛිනේ විච්ඡලේ අපතන අසමාය බ්‍රහ්මචර්යාව. මහණෙනි ලෝකේ කනපිච්ච කනපිච්ච කියන එකේ තේරුම ඉඳලගවිත සරයුතිය කිරීම. කන කියන්නේ එතන අවස්ථාව. කනපිච්ච කියන්නේ අවස්ථාව ලැබෙට කල යුතු දේ. එහෙම කියලා මේ ලෝකේ ඉන්න අසුත්‍රවත් වර්ඥණින් කියනවා නේද? වාසක අසුත්‍රවත් කරනවා. හැබැයි එහෙම කිව්වට නොචකෝසෝ ජානාති කනං මාක්කනං. එහෙම කිව්වට ඔවුන් ගන්න ක්‍රමයක් හරි අක්ෂණයක් හරි නැහැ. එහෙම කියන උන්වහන්සේ වදාරනවා බුදුදහමේ ධර්මයේ හැසිරෙන්නට සුදුසු නැති දුෂ්ට වූ සනාතක් තියෙනවා කියලා. ඒක ඔයගොල්ලෝ යම් තැනකින් බණවලින් අහලා තියෙනවා නම් අහන්න ඕනේ අක්ෂ දුෂ්ටක් කියලා. ඒක අක්ෂණ සූත්‍රයේ තමයි යට තියෙන්නේ. මේ දුෂ්ට වූ සනාතෙහි උපන් අයද අසමාය බ්‍රහ්මචර්යාව වාසා. බුදුදහමින් පෙන්නන බබතරේ හැසිරීමට සුදුසුකම් නැත. ඒගොල්ලොත් බුදුන්ගෙන් හරි ධර්මයෙන් හරි වැඩක් නැහැ. ඒ අතෙන් නිදි යමෙක් උපත ලබා පිළිනවද? ඔහු ලබා පිළින මේ අවස්ථාවට තමයි මේ සන සම්පත්තිය කියලා කියන්නේ. අපි මේ කෙටි දේශනාවෙන් හොයා ගනිමු ඔබ සන සම්පත්තිලාභියෙක්ද දුෂ්ට වූ සනාතින් එකක උපන් කෙනෙක්ද කියලා. සන සම්පත්ති ලාභියෙක් නම් ඔබට බුදුරජාණන් වහන්සේගේ සා ධර්මයේ හැසිරෙන්න ස්ථානමක් බාධාවක් නැහැ. හැබැයි දුෂ්ටක නැතේ නම් එන බුදුහාමුදුරුව ධර්මා එයාට බුදුන්ගෙන් හරි ධර්මයෙන් හරි වැඩක් නැහැ. දැන් ඔය පාළිය කියන ගෙලක ඉස්තර කොටස අපි සිංහලට ගන්නවා. ඉදරට ඉදර. උන්වහන්සේ මෙහෙමයි පැහැදිලි කරා. බුදුරජාණන් වහන්සේ ලෝක පහළව සත්‍යර්මීය දේශනාවක සිටියදී කිසියම් කෙනෙක් ඒ නමතිකාරි දී නමතිකාරි ඒ නමතිකාරි ඕන කෙනෙක් කවුරු හරි කෙනෙක්. අපායේ උපදී සිටීද අපි නිකන් කෙලි කරමු මොකද ධර්ම දේශනාව මේක නෙමෙයි ඒකයි ඒක මේ හඳුන්වා දී මාත් කරායි. ඒක අතම එකට කියලා තරම්. අපායේ උපදී සිටීද ප්‍රේත ලෝකයේ උපදී සිටීද තිරිසනුන් අතර උපදී සිටීද දීර්ඝ ආයතය ඇති අසඤ්ඤ කලවල උපදී සිටීද අතරයි. අභුක්තෝත්පාදේ උපදී සිටීද පහයි. මන්දබුද්ධික උපදී සිටීද හයයි. මිත්‍යාදුෂ්ටි කුලේ තිප්පෝ විශ්වාස නොකරන උපදී සිටීද අතයි. තෙරුවන්ගේ ඇසුර ලබන්නට බැරි ප්‍රත්‍යන්ත ප්‍රදේශයක උපදී සිටීද අපයි දෙන්නේ මේ ඇලි කන්නේ නැහැ. ඇත්තටම තිරිසන් ලෝකෙද ඉන්නේ? ප්‍රේතයේද ඉන්නේ? අබුද්ධෝත්පාදයේද ඉන්නේ? දුක් මේ මොකද දීර්ඝ ආයතය ඇති අසඤ්ඤ තලයේද ඉන්නේ? මිත්‍යා දෘෂ්ටි කෝණයකද ඉන්නේ? පෙරවන් යන කැනකද ඉන්නේ? එතකොට දුෂ්ට වූ සනාත ආයිතිද? නැහැ. එහෙනම් දුෂ්ටක්ෂනාතෙන් මිදුණ අයයි මනමදුවක ඉන්නේ මේ වගේ තැන. එහෙනම් එයාට තියෙන නමක් තමයි කන සම්පත්තිලාභී. කන සම්පත්තිය කියන්නේ ශනේ කියන්නේ තප්පරේ කියන එක නෙවෙයි ඒක. මේ බුදුන් වහන්සේගේ ධර්ම දේශනාව පොළොව පහළ වී උන්වහන්සේගේ ධර්මයේ දේශනාව වෙනවා. එයා අහන්ත ලබා දෙන කන ලබා දෙන ආත්මාවක්. දැන් අරකට මේ සොතන හිටියත් එයාට බුදුන්ගෙන් හෝ ධර්මයෙන් වැඩක් ගන්න බැහැ. අබුද්ධෝන් පාදික විදලා හිටියත් සොතරම් ඕනකම තිබුණත් මේ බුදුරයාගේ මේ ධර්මයේ ලෝකෙට මතු කරලා දෙන්නේ. තනියෙන් Taman හොයා ගන්න බැහැ. එහෙනම් මේක නැත්තම් කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ. එහෙනම් අපි ඒ බ්‍රහ්මචර්ය වාසයේ හැසිරීමට වරම් ලදාය. දුෂ්ටක්ෂණයෙන් මිදුන ශ්‍රණ සම්පත්තිලාභී. අපිට මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අභිෂය ප්‍රායෝගික දෙයක්. ජීවිතේට පත්තකට ගත හැකි යෝගා ගත හැකි දෙයක්. ගෙදර දොරේ රැකියාවේ ජීවිතය පසකින් තබා පන්සලට ගිහිල්ලා හරි ආරණ්‍යට ගිහිල්ලා හරි වෙනම තැනක වාඩි වෙලා හරි අනුගමනය කරන්න ඕන ජීවිතය වෙනයි ධර්මය වෙනයි කියන පරිහාසාහිර දෙකක් නෙමෙයි. ජීවිතය හා සමගම බද්ධ වී යා හැකි බද්ධ වී යා යුතු දෙයක්. එහෙනම් අපි එක බරකින් නිදහස් වුණා. අපි හැමෝම අර කියන අටකින් එකකටවත් අයිති නැති දුෂ්ක්ෂණ ලෝකන්නය නෙමෙයි සන සම්පත් දුර්ලභා සන සම්පත්තිය කියන්නේ දෙයක්. අක්කන සූත්‍රයෙන් ඒ ගන්න යාමි. හැබැයි ඊළඟට වදාරන අර්ගාතය නම් සත්සම්මෝ සරම දුර්ලභෝ. සත්සම්මේ කියන එක ඉස්සර ලේසියෙන් හොයාගන්න බෑ කියන එක. දේශනා කරලා ඉවර වෙලා මම දැන් ඊළඟ ධර්ම දේශනාව වශයෙන් මොකක්ද මේ ඇයිද පැහැදිලි කරන්න කියලා කල්පනා කිරීමේදී මට හිතුණා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දුක කියන එක කාලඟක තියෙන්නේ කාලඟක නැත්නම් එහෙම නැත්නම් මේක මේ ලෝකෙ හැමතැනම තියෙන එකක්ද තනිව පෞද්ගලිකව හදාගන්න දෙයක්ද මේ දුක කියන එක කියන මේ කාරණේ ගැන එක කතා කරා. මේකට කියන්නේ මේ අය සමහර ගම් තැන්වලදී අහලා ලෝක ධම්ම සූත්‍රය කියලා. අංගුත්තර නිකායේ දෙවෙනි බණ පොතේ මම හිතන්නේ පඨම ලෝක ධම්ම සූත්‍රය සහ ဒုတိය ලෝක ධම්ම සූත්‍රය කියලා දෙකක් එකතන තියෙනවා. දෙකම එකට වර්ධ කරගෙන තමයි මම මේ ලෝක ධර්මයන් ගැන කතා කරන්නේ. අපේ මාතෘකාව උනේ අත්තිනේ වික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ අනත්ථ ඉමේ වික්ඛවේ මහණෙනි මේ මේ ධර්මතාවට ලෝකේ අනුව පෙරලෙනවා. ලෝකේ ලෝකයේද මේ ධර්මතාවය ආකානම ලෝකෝච වික්ඛවේ මේ අට ලෝක ධම්මේ අනුපරිවර්තති ලෝකෙත් කරගෙන මොනවද ඒ අට ලෝක ධම්ම ලාභය අලාභය යත අයත තනි ලෝකයේ කියනකත් බුද්ධෝල විද්‍යාව ලෝකේ නේ තමා තරම් දිහාන ගියාම පංචස්කන්ධය පංචස්කන්ධය තමයි මේ ලෝකේ කියලා කතා කරන්නේ. මේ ලෝක සම්බන්ධයෙන් තමයි මේක තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ විස්තරාත්මකව ආවන්දනය කළා. මෙන්න මෙහෙම දෙයක් ඊළඟට වදාරනවා. අපි එදිනෙම මේ ධර්මයට ගැඹුරට යන්නේ. මේ ලෝකේ ඉන්නවලු අසත්‍යවත් පුතඥයෙක් කියලා කෙනෙක්. කවුද අසත්‍යවත් පුතඥයෙක් කියලා කියන්නේ? පංචස්කන්ධයගේ ප්‍රතිම හරීම කියන එක පිළිබඳ අවබෝධයක් නැත්නම් මෙරොල්ල වෙන මොකද දේවල් කරා කියලා මේ පුතවත් හරියටවෙන්නේ නැහැ. අනිත් අමතර හොඳ දේවල් ඕන තරම් පුද්ගලික වශයෙන් කරන්න පුළුවන්. ඒ යනවා ගත්තලා අපේ සමාජයේ මේ සුදු සිල්යන් ගන්න ලයින් පිරිස අතර මේ සිවුරු පුරවන ඉන්න පිරිස අතර මේ දෙකම නැතුව ගෙදර ඉන්න පිරිස අතර මේ ඇඳුමේ දෙයක් නැතුව මේ අස්පෘෂ්වත් පුතක් යනින් ඉන්නට පුළුවන්. බුදුචානන් වහන්සේ වදාරන්නේ ඒ අයකත් මේ ජීවිතයේ ගෙන යාමේදී ලාභය උපදිනවා. අලාභයත් උපදිනවා. ප්‍රසංසාවත් උපදිනවා, නිന്ദාවත් උපදිනවා, යහපත් උපදිනවා, අයහපත් උපදිනවා, සැපත් උපදිනවා, දුකත් උපදිනවා. ඒ වගේම මේ ලෝකේ උන්වහන්සේ බහැර කරන්නේ සතර අරිය ශ්‍රාවකෙකුත් ඉන්නවායි. දැන් සතර ප්‍රසත් අරිය ශ්‍රාවකයා කියලා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? පුද්ගලයා මුල් කොටගෙන කරන ක්‍රියාව වෙනුවට හැම මොහොතකම ස්කන්ධ පහක ඉදීම මැරීම නැමැති ක්‍රියාවක් අපි දවස් සිදු වෙන්නේ. ඒ ස්කන්ධ පහක ඉදීම මැරීම නැමැති ධර්මතාවයේ මූලික කොටගෙන බාහිර හේතු නිසා තමන්ගේ සිත තුළ ඇලීම් ගැටීම් ඇති වෙන ආකාරය. ඇලීම් ගැටීම් කියන්නේ අර අර අටලෝ දහමටම තව වචන දෙකක්. පොද දැක්ක දැරෙනවා නරක පැත්තට ගැටෙනවා. මේ ආකාරය දැස බලමින් සිටින කෙනා. මොදෙනක මේක බලන්නම දෙන්නේ ලෝකයේ අමතකලා. බලනා වෙනකොට ඕ වෙලාවට තමයි මගේ ඔළුවට අස්සෙන් අද්ද කියලා ආරෝඩ වෙන්නේ කියලා ගහගන්න මරා ගන්න යනවා වරනහම බලන්න මතක් වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි සත්‍යත් අරිය ශ්‍රාවකේ කිව්වොත් උන්ට ඒක බලන්න මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ අදාරන්නේ ගියාටත් අර ලාභ ලාභ සැප දුක් තාපනම් ප්‍රයාසයෙන් තියෙන මේක ඇති වෙනවා. පිස්සුන් ගේනහනවා. මේ සුතවත් අරිය ශ්‍රාවකයාට අසුතවත් සුතක් ජනයාට මේ ලෝක ධර්මතාවය මෙසේ මොහොන මොහොන දෙන්න සිදු වෙනවා නම් ඕන්නේක මොහොන දීනේ කිසියම් මාතාවකට වෙනකක් තියෙනවා. මේ දෙකොල්ල කණ්ඩායම් දෙක මේ ලෝක ධර්මතාවයන්ට මොහොන දීීමේදී මොහොන දෙන ආකාරය වෙනසක් තියෙනවා. වික්‍රම මහන්සලා පැහැදිලි කරන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ මහන්සේ මූලිකවටගෙනයි ධර්මයේ තවදින්නේ. ඒක වෙනසක් තියෙනවා නම් ඔබ වහන්සේ අපට පැහැදිලි කරලා දෙන්නයි. ඉතිපස්සේ එන්නම් දෙනයි සාදුකම් මනස කරෝති වාපි ස්වාමීන් වහන්සේ නම් අහන්ද මම මනාවට පැහැදිලි කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේ එතනින් එහාට තමයි මේ අසුත්‍යාසුත්‍ය ඥානයා ලෝකයට මොන දෙන හැටි සහ සුතවත් අරිය ශ්‍රාවකයා ලෝකෙට මොන දෙන්නේ කියලා කතා කරන්නේ. දැන් ලාභය කියන්නේ මොකක්ද? ලාභය සාමාන්‍යයෙන් ලැබීම කියන එක යටින් ගත්තේ. නමුත් අපි සාමාන්‍ය සිංහල ලාභය කියන එකේ තේරුම බෑතීර්ථයට වඩා අයල් තීර්ථය අතර තියෙන පරතරය. එහෙම කියන්න බැරි නැත්නම් සියයක් සීලා අරගෙන 150කට විස්සපුවාම වියදම 100යි 50ක් ලාභයි. ඒකනේ පරතරය කියනවා මම කියන්නේ. බෑතීර්ථය 100යි අයල් තීර්ථය 150යි. එතකොට 50ක් සමන්ත අතට ඉතුරු. ඒක අපි මේ වෙලදාදී කතා කරන ලාභයක්. මෙතන ලාභ කියන්නේ එහෙම නෙමෙයි. සියලුම දේවල් ලැබෙන්නේ අලාභ කියන්නේ එමනම් අතන ඔන්න පාඩු කියලා ගන්නත් පුළුවන්. දැන් අපි මේක අතන එක තරම් බලමු. අනුසුඛා උපඥාණයට ලාභිකුයි අලාභයි දෙකයි දුකයි අපි ප්‍රථමම තාවි මේක අපුකද. ඔබ දන්නේ නැති දෙයක් තියෙනවා. ඔබ දන්නේ නැහැ මේ ලාභ අලාභ කියන දේවල් බාහිර ලෝකයේ තියෙන හේතුන් නිසා තමන්ගේ හිතේ හටගන්න දේවල් කියලා. බාහිර ලෝකෙට එන්නේ ඉතාලා එක හේතුවක් විතරයි. අනිත් හේතුව ප්‍රධාන හේතුව තමන් ළඟ තියෙන. ඔහු ඉස්සන්න පංචකය දෙකකින් වරිම දන්නේ නැහැ. ඔහු මේ මමයි මේ ජීවත් වෙන්නේ මටයි මේ තේරම වෙන්නේ කියලා වරණගෙන. මොකද ඉස්සන්ත පංචකය ආදීත දින වැරීම කියන්නේ අර පහුගිය දවස්වල තනට කියලා තියෙන අලුතුම මතාවක්. ඇසට රූපයක් හමු වීමේදී කනට ශබ්දයක් හමු වීමේදී ආදී වශයෙන් ඉන්ද්‍රිය පහටම. මනෝද්වාරයේ තිබෙන සිතිවිලි සම්පූර්ණ ආරමුණක් වෙනකොට මේ ආරමුණ ඇතිවීම සමගම නැතිවීම ඊටයි කියලා. අපේ ආයු කාලයත් එච්චරයි. අත ගත්තොත් නැරෙනවා ඊට පස්සේ. මේ තමයි එහෙම වෙන දෙදා ගන්න විදියක් ඇති නිසා අපි මේකට වෙනත් ආකාරයේ වටිනාකමක් දීලා තියෙනවා. මේ අරමුණ විග්‍රහ කරනවා පරමුණේ සිල්වෙන දේ ආශ්‍රය. කනට නම් අපි ඒකට කියනවා ශබ්ද රූපය කියලා. ඒ රූපම ශබ්ද රූපය පිළිබඳව අපට තියෙනවා ගීතයක නම් මිහිරි වේදනාව, පරත වටේනක නම් අමිහිරි වේදනාව. ඒක තමයි වේදනාව කියන්නේ. ඒ වේදනාව හැඳිනීමට තමයි සංඥාව කියන්නේ. මිහිරි නම් මිහිරි වශයෙන් හඳුනනවා, අමිහිරි නම් අමිහිරි වශයෙන් හඳුනනවා. සංකාරයේ මිහිරි නම් අපි ඒක ඇලෙනවා, අමිහිරි නම් අපි ඒකත් එක්ක ගැටෙනවා. ඒක තමයි දෙක පිටින්නම් ගන්න. එතකොට මේ රූප වේදනා පඤ්ඤා සංකාර කියන මේවායින් සිදුවන දේ අමිහිරි පැත්තදී එක විඥානය ඒක පිළිගන්නවා. ඇතුලින් මෙහෙට පැත්ත විඥානේ ඒක පිළිගන්නවා ඇලෙන්නේ. මේ විඥානේ හරිම දෙකත්තට වැළෙන්නේ. එයාට හොඳ හරි නරක හරි කතාවක් නැහැ. කොහොම හරි ඒක නම් හා මම ඒක. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද අර බෞද්ධයෙක් දවල්පත් ඇති රැත් නැති ජීවිත සම්බන්ධයෙන් යන කතාව. අහලානේ. එන එක කියලා දෙන්න වෙනවානේ. දැන් අපේ ලෝකේ ඉන්න වර්ග දෙකක් තමයි පිව්පාවන් සහ පක්ෂියන්. මේ ගන්න උපවාවක් හරියට. පිව්පාවන් සහ පක්ෂිය අතර හද ගන්න අර්ථකථන. දැන් බවුල මොකෙද්ද? පක්ෂිය පිව්පායි. තේලපායි සැපේ. දැන් දෙකම කියුණානේ අයක තමයි ගැටලුවට මුලක් මේක. අවුලා කෙලවර සැපේ නිසා අපි ඒකට කියනවා සත්‍ය ක්‍රියාව පායක් කියලා. පිළිගන්න සැපේ නිසා අපි උන්ට කියනවා සත්‍ය කියලා. දැන් අවුලා වෙලාවකට මේ යුද්ධේ සත්තු විනාශන යනවා. එතකොට මෙහා ගිහිල්ලා ඒ දැක්කට අමමත් සැපේ පායක් නේ. තමයි පිළිමන සැපේ නේ මා සත්තුන්ගේ පැත්ත අරගෙන අර පැත්ත විරුද්ධව ගන්නවා. තව වෙලාවකට මේ යුද්ධේ පක්ෂීන්ගේ පැත්ත දිනාගෙන යනවා. පෞලගේ මේ පැත්තට මමත් කිව්වා නම් අපේ මම පක්ෂියෙක් නේ කියලා ඒ පැත්තට හේතු වෙලා අර පැත්තට ගතු වෙනවා. තමයි බෞල් ප්‍රතිපත්ති කියන්නේ ඕක තමයි. ඒ අය අපේරුම් ගන්න දෙයක. මේක ගිහිල්ලා මේ යුද්ධයේ නතර වැඩදී සිව්පාවුක පක්ෂින් සමාදාන. දැන් සමාදාන වුණාම එළි වුණා මේ බෞල තමයි දෙපැත්තටම ගතු කියලා කියලා ඒක පිටේ මේ ඒක සිව්පාවට අයිති නැහැ පක්ෂියට අයිති නැහැ කියලා සිව්පාවෝ සිව්පාවන්ගෙන් ගෙනවලා දැම්මා. තාක්ෂණ තාක්ෂණ කියනවා දැන් මල වේගින්ද රැට කැලේට වෙලා ඉඳ වෙලා තියෙනවා දීපාවතරක් නැහැ තාක්ෂණ හතරක් දීපාව එළියට ආපු හැටි පිළිගන්නේ නැහැ තාක්ෂණ එළියට ආපේ කොටලා එළවනවා අද ලස්සන ප්‍රවාහයක් නේද ඈ එනේ අපි ඉගෙන ගන්න මේ වෞල් ප්‍රතිපස්සේ කියන්නේ බෞල ගාව කියන එකක් නෙමෙයි අපි ළඟත් බෝල් දෙනා ගාව තියෙනවා නම් මේ වෞල් ප්‍රතිපස්සේ දැන් විඥානයක් ඔය වගේ මට ඒක කියන්න ඕනේ. විඥානේ පවුනම් මම පවට කැමති මං දෙකයි. පවු කරනකොට. පින්නක සම්තිනා මම පවු කරන දන්නේ මං පිළිද කැමති. කියන එකයි. තව එකක් ධානය වලට කියොත් දැන් මට ඔය පවු පින්න ඕනේ ධානය මත තමයි. එහෙනම් විඥානේ කියන එක කියලා කියන පැත්තට හොව යන්නේ. මේ නිසා හද රූප තනට පත් නාසයට ගත්ත දියතරත් කායක පහල් සහ චිත්ත ආරමුණු වීමේදී මේ රූප වේදනා සංඥා සංකාර විඥාන දෙක ස්කන්ධ පහේ ඇතිවීම නැතිවීම තමයි මූල ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා දේශනාවේ නියමුවම කැටි. දැන් සුත්‍ර සුත්‍ජනය ආගෙන කෙනාට ඔය ස්කන්ධ පහක් කතන්දරයක් නැහැ. එහෙම එකක් ගන්නෑ. මම යනවා එනවා මම කනවා බලනවා මට තරහ එනවා මමයි ගැටුම් නැති කරගන්නේ මමයි කැමති ආදි වශයෙන් සියල්ල මම මූලික කොටගෙන ඉන්නවා. ඒ නිසා ඔබ දන්නේ නැත්තේ හේතුඵල වශයෙන් මේක දන්නේ. මේ ලාභය අලාභය කියන දෙක හේතුඵල වශයෙන් ලකින්ද මෙයා දන්නේ නැහැ. ලාභය සිදුනේ කාටද? මට. අලාභය සිදුනේ කාටද? මට. විඳාස සිදුනේ කාටද? මට. ප්‍රසංසා සිදුනේ කාටද? මට. ඔය විදිහට අතම සම්බන්ධයෙන් ඔව් අතරකට බෙදලා අපිලට ගන්න. අනුරුච්චති අතිවිරුච්චති හොඳ හතරට ඇලෙනවා අකමැති හතරක් එක්ක ගැටෙනවා දැන් මේක මේගොල්ලෝගේ ලෝකේ තියෙනවද එදිනෙදා ලෝකේ ජීවිතේ තියෙනවද මේක ඇලීම සහ ගැටීම දැන් අපි කියමුකෝ ගෙදරක ඉන්නවයි කියලා ශාස්ත්‍රීය සංගීතයට සහ රටේ සංගීතයට කැමති අක්කයි නම් නේ දෙන්නේ හරි තාත්තයි අම්මයි හරි වැණින් ගෙදර තියෙන රූපවාහිනිය යන්ත්‍රේ ක්‍රියාත්මක කරලා එක්කෙනෙක් බඳු තාක්ෂේ සංගීතය අහනවා. අරයි කියන්නේ නම් අප දැන් මම කුකරනාලු කරනම් පස්සොත් ක්‍රියාව මොන කරදරයක්ද මේ තේරෙන්නේ නැහැ. ඒකට එයාට ඒක ගැටෙන්න කාරණා. එයා දැන් මොකද බටේර සංගීතයේ අර තාක්ෂේ සංගීතය අලුම් කරන කෙනාට මොන කරදරයක්ද මේ පණක් ඇහෙන්නේ නැහැ සම්දොත් ක්‍රියාව හරියට වස්තුරෝ කිව් වෙනවා කි කියනවා. ඒ එකම දෙයක් ඉන්නේ මේ දෙකත් දෙන්න ඇලීම ගැටීම. එක්කෙනෙක් ඇලලදේ අනෙක් එක්කෙනා ගැටෙනවා. අනෙක් එක්කෙනා ඇලලදේ එයා ගැටෙනවා. මේක උදාහරණයක් තියෙනවා. සමස්ත සමාජයේම එදිනදා කටයුතු කිරීමේදී, පාසලේදී, ප්‍රතිපත්තිවලදී, වෙළඳපොලේදී, දේශපාලන භූමියේදී මේ ඇලීම ගැටීම නැවෙයිද තියෙන්නේ? ඇලීම ගැටීම ගැටීමේ ප්‍රතිඵලය මොකක්ද වෙන්නේ ඉන්නා? වචනෙන් ගැටිලා ඊට පස්සේ ඊට පස්සේ මොකක්ද යන්නේ? විරෝධතා විපාකය, දැනල් ප්‍රකර්ෂණය. ඒ ගැටීමේ ඊළඟ ප්‍රතිඵලය. විරෝධතා සාමකාමී විරෝධතා කියලා කියන්නේ ඒකට කතා කරනවා දැක්කම කරන යන වැඩ දැක්කම රූප වාහිනිය සාමකාමී මන් දැන්නේ අරවන්න ඔක්කොම කුඩු කරන් යන්නේ. ඒ කියන්නේ ද්වේෂයයි ඒකේ ගැටීමයි තියෙන්නේ. ඒක එතනින් එහාට මොකද වෙන්නේ? ඒ තමන් සතන් කරන අරමුණ සාධාරණයි කියලා හිතාගෙන කොහේ මුල් කොටගෙන ගිහිල්ලා දැන් මට මතකයි දේවල් දුම්රිය ස්ථානයේදී දුම්රිය එන්න බෑ භාගයක් පමා වුණා දවසක්. උන් මේ ප්‍රතිපත්තියත් එක්ක ගැටලා වෙලා දුම්රිය එහෙම නැමති ප්‍රතිපත්තියත් එක්ක ගැටලා ආපහු නැති හින්දා. ගැටලම් කරනකලේ පොලිටිකල් තරංග ගාලා දුම්රිය ස්ථානය කුඩු කෙරුවා. දැන් වෙලාවට දුම්රිය එනවා දෙහිස්ස. කුඩු කරපුවාම දැන් මොකද වෙන්නේ ප්‍රකාශනය කලේ අස්තතර පුතඥා භාවයව තරහා ගන්න බැයි තමයි මොකක්ද ඒ වගේ අපිට ඕගොල්ලන්ට වැද සාධාරණව කියන් තියෙන තැන් සාධාරණ තියෙනවා නේ එහෙනම් මගෙන් අහගන්න කියන් තිය කිසි දවසක සාධාරණ නැත බුද්ධාවේ සාධාරණ කියන් තියක් නැත අන්තර්ගතය ගන්නයි. එතනින් එහාට අපි අන්තවාදී, එතනින් එහාට අපි ව්‍යාත්මක වෙන්නේ සුඛාස්කාරිය සාවකේ නෙමෙයි. අප එතනින් එහාට ගැතුම් එහාට ගිහිල්ලා විනාශය ඇරුණාම හරියන කවුරුත් ඉතුරු වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය සමාජයේ සාධාරණ කේන්ද්‍රය කියන්න පුළුවන්. බුදුසමයේ ධර්මයේ ආධාරණය කොට කේන්ද්‍රය යන සාධාරණ දෙයක් නෙවෙයි. ඒ නිසා සාධාරණ කේන්ද්‍රය නෑ. මම මේක තව විග්‍රහ කරේ නෑ. දැන් මේ විදිහට ගැටෙන්න තේරෙන්න මොකද්ද තියෙන ඕනකම? ජම්පිට කෙනෙක් එක්කලා ගැටෙනකොට මොකද්ද තියෙන ඕනකම? Taman මේ ගැටෙමින් ඉඳහස් දෙන්න විරුද්ධ වාදියා නැත්නම් මේ විරුද්ධ මතයේ විනාශ කිරීමක් ඔහුට ඇස්හානි කරන් බලන්නේ බාහිර වශයෙන් තියෙන බලවේග විනාශ කරලා තමන් කර දෙන්න හදනවා. මේ ගැටෙන්නේ ප්‍රභාවයෙන්ම. ලාභයට ඇලෙනවා, සංසාරයට ඇලෙනවා, කසට ඇලෙනවා, සැපට ඇලෙනවා. අලාභයට ගැටෙනවා, සිතාවට ගැටෙනවා, දුකට ගැටෙනවා, ආයතයට ගැටෙනවා. එහෙනම් නේද මෙයාට? ඔව්. දැන් එතකොට අපි කොතරම් හොඳට උයාන දිහාන කාලා ගෙදරට කනක් ඇහිලා ඉන්න කියලා හිතන් සිටියත් අපි සිය නොකරන දේවල් මේ සමාජයේ කරනවා නම් කියලා අඳු දෙතර හයියෙන් වේදිකට සාන. අනිත් පැත්තේ විතර එන ආත්ම කෙනෙක් ඉන්නවා නම් එනම් පත්‍රිකාවක් පිට ආරිනවා නම් අපි ගමන දේශපාලන මතයට විරුද්ධව කතා කරනවා නම් අපිට මොකද වෙන්නේ? ඒකම් වෙන්නේ නැද්ද? ඉතින් කනක් ඇවිලා ඉන්න පුළුවන් මේක කොට සම්පූර්ණ. පොතක් යන සමාජයේ මේ නිසා කොතරම් හොඳින් හිතන් ඉන්නේ කියක් දවල් වෙනකොට හවස වෙනකොට හිතනවා. සමහර විට බනවදී තොම තමයි. ඉතින් අපි ඔකට ලෝකෙට තනිනවා. මම නම් නිදි ධර්මිකාරය ලෝකෙට අවශ්‍යයි කියලා. මේ වගේ අවස්ථාවක් දුක් කියන්නේ මගේ ළඟනම් වරදක් නැහැ. ආවල් කාරණේ නිසා බාහිර සමාජයේ තමයි දුක් කියන්නේ. කාටි ලක්ෂණයද ඒ? අසුතවත් පුතර්ජණ යනි ලක්ෂණය. මේ නිසා ඔකට ලාභයේ ඇලීම නිසා ලාභේ නැවත ලබා ගැනීම ඕනෑකම අනුසය. අලාභයේ සමග ගැටීම නිසා දේශ අනුසය වැඩෙනවා. මේ විදිහට ලෝභ දේශ මොහ අනුසය නිරන්තරයෙන් වැඩෙනවා. ඒවත් එක්කලා ගැටෙනවා, ඇලෙනවා, ඉදහසක් කොහොමද හම්බ වෙන්නේ. මේ නිසා ඔහු කවදාවත් ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් මිදීමක් ඔහුට නැහැ. දැන් අපි මේක කතා කරමු තව ටිකක්. පොඩි ළමයි ඉතින් වැරදි කරපුවා නෙමෙයි බොහොම සන්තෝෂෙන් ඉන්නේ. පිටතවත් කෙනෙකුට වුණ අපි යම් නම් වැරදි කරනවා. තමන් කරන වැරදි නිසා තමන් කෙන්දෙන්ද දුක් වැඩි කරගන්නවද නැද්ද? ඒකට කෙනෙක් දුක් කරන්නේ ලෝකෙකම කියන හින්දාද තමන් වැරදි ලගෙන් කරන නිසා? තමන් වැඩියෙන් වැරදි කරන නිසා. එතකොට මේ ලෝකයේ දුක තියෙන්නේ බාහිර ලෝකයේ තාර වැරදි කරන පුද්ගලයාගෙන. එතකොට අපි පෞද්ගලික වැරදි අධ්‍යයන කරනවා නම් දුක අපි පිටපතේ ඉන්නේ ලෝකේ හැරෙන්න කිල්ලද? අපි මේ ලෝකේ ගියා බරදේ තියෙන වරද නිසානේ. එහෙනම් අසුසුතුවක් පුතග්ජනේ කියලා ඉඳලා පෞද්ගලිකයෙන් කරනවා නම් ඔහුට දුක වැඩි. පෞ අධ්‍යයන කරනවා නම් දුක අඩුයි. පිනිකලා කියන දුක අඩු නෑ දුකෙන් මිදීම නෑ අද වෙන්න පුළුවන් මොකද විනාස තියෙන අසුත පුතක් ගැන හිතුවා කියන්නේ ඒකත් මම හිත මගේකට මගේ ආත්මෙට ඒක විනාස සැපරි පාපයක තියෙන්න පුළුවන් නමුත් උටත් අර බාර ගැනීම සහ ප්‍රතිවිරුද්ධව කියන එකේ අනුරුද්ධති පටිවිරුද්ධති කියන එක හැලෙනවා සහ ප්‍රතිවිරුද්ධ වෙනවා කියන එක නවත්තන්න බෑ එහෙනම් අසුත පුතක් ගැන තමයි ලාභයෙන් සහ ලාභයෙන් සැපෙන් සහ දුකෙන් අන්තිත වෙන්නේ මොකක් නිසාද ඒ අසුත පුතක් ගැන යාට ඒ දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ධර්මය ඔහුට ලැබී නැති ඇයිදයි සෝවාදියට බද්දෙකට කියන්නේ දැන් මට තමයි නැවත කියන්නේ පලිනම් පැතුව යුද්ධට ගිය සෙන්පතියෙක් වගේ පලියක් නැතුව යුද්ධෙට ගියාම මොකද වෙන්නේ? කඩපාරක් කලින් හැරෙන්න වෙනවා. යුද්ධෙට ගිය සිංහල යන කාලේ යුද්ධෙට යන කාලේ කඩුව විතරක් නෙවෙයි අරන් ගියේ. හරි හතර. කඩුව අරන් ගියේ අන් අයට පහර දෙන්න පලිය අරන් ගියේ තම ආරක්ෂාව. මේ අසුත පුතග්ජනයාට ලෝක ධර්මචාරයන් මොන දීමට අවශ්‍ය පලිය නැති නිසා ඔහු පැප හොය හොයා දුක් විඳිනවා. දුකටම පත් වෙනවා. හොඳයි අසුත පුතග්ජනයාගෙන් සුතත්තරිතාවක වෙනස් වෙන ආකාරය කොහොමද? අන්න එතන තමයි අපිට දැන් මෙතන බණ ටික හොයාගන්න තියෙන්නේ. දැන් අර කියන විදිහට ලාභයක් අලාභයක් සැපත් දුකක් උපදිනකොට ඒ ඇයිද මේ බාහිර කාරණයක් නිසා මේ ලෝකෙ පහළ වෙනවා. සමහරක් තේරෙනවා පිටේ හට ගන්නවා මේ නිසා යම් කරුණක්. ඒකට තමයි ස්කන්ධ පංචකය කියලා. සුතවත් අසුත සුත්‍යනේ කපේ ඉන්න කාලේ මේක බාරගත්තේ ඒක මම. මොකද නම ලාභයයි මම. අලාභයයි මම. නිඳාවයි මම. ප්‍රසංසාවයි මම. යසසයි මම. අයසයි මම. මම නම් මේක මගේ. මගේ නම් මේක මගේ. මේ අසුත සුත්‍යනේ දැක්ම. දැන් මෙතන මම යන කෙස්සෝ ලොම්හෝ නියහෝ තත් නොවල ඒ මොහොතට උපදින හැඟීමයි. හැඟීම අල්ලා ගැනීමෙන් තමයි මම හැදෙන්නේ. ඒ අල්ලා ගැනීම පෞද්ගලිකව තමන් කරන දෙයක්. අල්ලා ගත්ත නැත්නම් ඕනෑම හැඟීමක් හටගත්තකදී නැති වෙනවා. නැති කරන්න දඟලන්න ඕනේ නැහැ. නමුත් අපි පුරුදු වෙනවා අසුතත් ජනක වශයෙන් මේක අර ඇලීම නිසා පියාගන්න ගැටීම නිසා ප්‍රතික්ෂේප කරා. මේක දෙකම එක පැත්තක්. එකම විදිහක්. ඇලීම කියන එකෙන් පෙන්නන්නේ අල්ලා ගැනීම. ගැටීම කියන එකෙන් පෙන්නන්නේ අල්ලා ගැනීමමයි. ප්‍රතික්ෂේප කරන්න හදන්නේ මොකද ගැටි නිසා. ඒ නිසා ඒක හොඳ නැති නිසා දුකයි. කොහේක නැති වෙනකොට දැන් මේ ලෝකේ අපි ජීවත් වෙනකොට මේ විවිධ පුද්ගලයන්ගේ අදාන් මත මත අන්තර සමග ජීවත් වෙන්නේ ආමේදී කොනෙන්ද උදාහරණයක් දෙන්නම්. අඟ කැඳගෙන හරි නැතුව හරි දුර ගමනක් යන්න බස් රථයකට කොට වෙනවා. ඇයිද කැමති මාර්ග නිසා පැත්තකට වෙලා ඇක්කේ පියාන නිදා ගන්නවා. ඒ තමන්ගේ කැමැත්තනේ. දැන් ඔන්න රියදුරු මහත්තයා ඉවිදි පටයන් දාලා රෝපණය කරනවා පොත්තරෝටි සංස්කෘතියෙන් යන වේගවත් ජීවිත ප්‍රසංගය. තකඩ බැඳුවා. දැන් නිදා ගන්න පුළුවන්ද? දැන් මොකද තනියෙන් කියන්නේ? අපිට කියන්නේ නැහැ. මොකද දැන් කියන්නේ හා අතන ඇතිනම් මල තරදරයක් මේ තාමත් විඳා ගන්න විදියකුත් නැහැ නේ. බඩ ගාලා දැන් අරයත් එක්කල ගැටිලා නේද තියෙන්නේ. හොඳයි ඔහු මේක කාලා තියෙන්නේ ඔහු කැවද නිසා නෙවෙයිද? එහෙම නැත්නම් තවත් රසිතේ ඒකට කැවද නිසා නෙවෙයිද? දැන් අපිට මේ බොහෝ දෙනා යන බස්සල්ලි අමරණ විදියට යන්න පුළුවන්. එන පෞද්ගලික කාර්යකම් තමයි යන්නේ. එහෙමත් කරන්නේ නැහැ අපි බොරදෙනවා. දැන් මෙතන තමයි අපි කතා කරන භාවනාව තියෙන්නේ. දැන් ඒක විස්තර කරේ නැති වුණා. දැන් අර වාදනයේ දුක අර තරම මොකද්ද? කර්කස සහිත වේද බලන්නේ දුක නැත්නම් ඒක පාර ගැනීමට දුක. කර්කස වාදනේ නෙවෙයි. ඒක පාර ගැනීමයි දුකනේ. වාදනේ ලෝකෙන් තුරන් කරන්න අපිට පුළුවන්ද? ඒකම ප්‍රේකරණ තාවකාලිකක් ඉන්නවා. ඒගොල්ලෝ ඒකට නර්මතාවක් නෙමෙයි. මේ උදාහරණයෙන් තේරුම් ගන්න අනිත් කමතනකදී මත් දේශපාලන මති මත අන්තර ගත්තාම මගේ කැමැති මතයක් තියෙනවා. මම මේ පැත්ත මගේ පෞද්ගලිකව මගේ නෙමෙයි ඕගොල්ලෝගේ. ඒක ජයග්‍රහණය කරවන්න ආණ්ඩු පක්ෂේ බලට පත් කරන්න කැමති. තවත් පැත්තක් ඉන්නවා වෙන මතයක් දරන. ඒක ඒගොල්ලෝට හරි ඒගොල්ලෝ ඉන්නේ. මේ විදිහට මේ මත කියන ඒවා ගැටුම් වලට පත් කරගෙන මිනිස්සු මොකද කරන් තියෙන්නේ ජීවිතේ? සැප වැඩි කරගෙනද දුක් වැඩි කරගෙනද? නිරන්තරයෙන්ම මේ මනුස්සයාට උදේ ඉඳලා හවස වෙනකම්ම තියෙන්නේ ගැටෙන්න කාරණා නම් ඇහැට, කනට, නාසයට, දිවට, කයට හම් වෙන හැම එකක් එක්කම ඒකට මොකද්ද කියන්නේ? මේ කැත්තයි පොල්ලයි වගේ නම් එහෙම නැත්නම් කෙහෙවලු පටලවා ගන්න යනවා නම් එහෙම නේද වගේ තියෙනවද? ඔව් ඉතින් එහෙම තනතිල්ලේ ඉන්න අපිට පුළුවන් මේ. ඇයි අපිට තනතිල්ලේ ඉන්න බැරි එතන? අපි මෙතන පිළිගත්තු ධර්මයේ තමයි නොදන්නවා වුණාට. අනේ ඒක. නිත්‍ය සුඛ ආත්ම කියන ධර්මයේ උඩ තමයි අපි. මම කැමති මතෝග හැටියෙ ලෝකේ අනිත් කත්තේ පාරණය වෙනවා. කවදාවත් කරන්න පුළුවන් කියලා. එහෙනම් අපි ලබා කාලයේ සිට මෙන්න මේ විදිහට අනුගමිතේ කටවිවිදියේ කියන මේ ඇලීම සහ ගැටීම මතින් යම් කිසි දියුණු කරගත්ත සත්‍යයක් හදාගන්න. මේ අතම නිසා අපි මොකද කරන්නේ? කලබල වෙනවා, නොසන්සුන් වෙනවා, ගැටෙනවා, හැලෙනවා. ඉතින් නිදහස් කරන්න පුළුවන් දෙන්නා. දැන් ඉතින් මේ ලෝකෙත් ඉඳලා නැහැ, ගැලේට යන්න ඕනේ කියලා හද්ද නෙත්තරට යනවා. ඒක සබ්ජෙක්ට් එක කියලා නෙමෙයි ගැටෙන්නේ. අපි හිතන්නේ මේ ලෝකෙ සබ්ජෙක්ට් තියෙන නිසා අපිට දුකෙන්නේ. අපි ළඟ තියෙන කාර්යය අපි දන්නේ. දැන් ඔය ධර්මයේ තේරුම් ගන්නත් නැතුව කලේ සාහනේ නැත්තම් ඔය භාවනා කරන්න හරි ගියාම වෙන දේ දන්නවා. තව කතන්දරකින් කියලා දෙන්නන්නේ. මේ පොත ලස්ස කතන්දරයක්. ඔන්න ඒක කෙනෙක් සියලු දේවල් ධර්මයේ තේරුම් ගන්න සියලු දේවල් අන්නාට කාර්යදීලා ආසාවක් ඇතිවෙලා නෙමෙයි. විදහාකේ ඉන්න ඉතන අමුදලේස දෙකපොත් තරගන කැලේට ගියා. හරිද? ඒක ඇඳගෙන ඉන්නේ අනික පැත්තකින් කියලා ඉන්නේ. අමුදලේස කියන්නේ අපේ බොළුව භාවිතා කරපු මේ අපේ ඇඳුම් වගේ නෙමෙයි. මේ යන්තම් ඉන්නේ ඇඳුමක් දන්නවනේ මේ සිංහලේවා කියන්නේ. පොඩි ප්‍රශ්නයක් ආවා. අර ඇඳගෙන නැති අමුදලේස මී ඔකන්ට රටක් ගත්තා. දැන් මේ ප්‍රශ්නට උත්තරේ වෙයි කොහේ නම් විනෝදයක වළක්වන්න බලයෙන් ගේන්න ඕනේ. බලලිත් කැලනවා. පොඩි ප්‍රශ්නයක් මත උනා බලලට අඬ දෙලියක් නැ කිරියෝනේ. කිරණිකක් වෙන්නේ එළදෙනක් අරගෙන ආවා. ප්‍රශ්නයක් මත උනා එළදෙනට තනකොළ දෙන්න විදිහක් නැ තනකොළ ටිකක් කපලා දෙන්න මිනිස්සෙක් එක්කලා ඉන්න. පොඩි ප්‍රශ්නයක් මිනිස්සුන්ට ගන්න බොන්න දෙන්න විදිහක් නැහැ. කියලා කියලා දෙන්න ගෑනියෙක් කෙනෙක් එක්කලා ඉන්න ඕන. දැන් ඉතින් මේ මිනිස්සයා වෙන ජෝඩුවක් වෙලා ඉන්නකොට උයන් වෙනවා තනවාසය දුදරුවෙක් හම්බ වෙනවානේ. දැන් තාපසයාට අඩු වැඩ කරගෙන ගිහින් අන්තිමට ඒ ජෝඩුවට කන්ද වැයන්න ආයෙත් පරණ කෙනෙක් හම්බ කරගන්න යන්න ඕන. තපස්සක් ඉන්න ගියා. ඔය ඔය ධර්මයේ තේරුම් නොගෙන ගියාම කරකිලා කරගෙන ආයෙත් වඩුදන්වද හිටින්නේ. වෙනත් විදියකින් අතනමයි. වෙනත් විදියකින් එතනින් ඉස්සරහම කරේ ආහාරි පොරු ගාලා හරි වෙන්න පුළුවන්. දැන් මහන්න කරන්නේ වෙන විදියකින් ආයේ. ඒ නිසා නිකන් කැලේට ගිහිල්ලා හරියන්නේ නැහැ. කැලේට යනවා යන්න ඕන. අනිවාර්යෙන් කැලේට යන්න කියලා නැහැ. හැබැයි මට ඕන නම් ආරම්භක උත්තරයක් දේශනා කරන්න ඕනවලු. ආරම්භක උත්තර උදාහරණයක් පැහැදිලි කරලා තියෙනවා. විතේ උපදින කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක මේවා තරහ ගන්න බැරි නම් යන්න එපා හරක්. ඒ තරහ ගන්න බැරි වුණා මිස්ටෙක් කියලා අතව මන්ත කිව්වා. යන්න කියලා කියන්නේ අල්පේච්ඡ කාර්ය සඳහාම. තරහ ගන්න පුළුවන් නම් ගමෙන් ඈතට ගිහිල්ලා මේ දේ කරන්න ඇරුණාම එහෙනම් නැත්තම් ආරණ්‍ය වර්ණාතල දෙන්න නිසා නැත්තම් තමන් වැරදිලක් වලට ඇංගිලා ඉන්න ඕන නිසා බුද්ධහමීක පිළිවෙල දෙන නිසා යන්න කියලා නේ. ගන්නෝන අල්පේච්ඡ කාලයෙන් තමයි. Tamange wede karaganna thorana ara dara ganeeme satyak karanyanna thorana. Andanne ki ape samaje dara ganeeme satya aragena gihin innaye kiyedene innada kiyala piliyata man nam me walithra karanna yanne. Ogoru andaraga koyagena balanna. Me wede dharmaye moolikai gedara hitiyat aarambhikayat panthale hitiya. Dharmaye moolika naththan අර අමුද හේතුව අපැරලා ගිය මනුස්සයෙක් ඇවිත්ද තමයි වෙන්නේ අම්ම. ආයේ පිටු තැනටම වැන්නේනවා. වෙනත් විදියකින් හෝ ව්‍යාපාරිකෙක් බවට පත් වෙනවා. ඒ ව්‍යාපාරිකෙක් බවට පත් වෙන්න කැමති නැති නිසා තමයි මම මේ ආයත කිව්ව ධර්ම දේශනා නම් කරන්නම් ධර්මයේ විතුනනු නොලැබේ කියලා. ternary. තවත් කෙනෙකුට වෙන ප්‍රතිපත්තියක් තියෙන්න පුළුවන්. අය මගේ ප්‍රතිපත්තියනේ. ඒකට ප්‍රතිපත්ති ලැබෙන විදියක් මම බාර ගන්න ලෑස්ති. කියලා එන්නේ හරි මොනවා හරි ගැටුවක් මට නැහැ. ඊට වඩා අපි ඇතුළතින් බලන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් එතකොට අසුතප්පජනේ අතීතෝ පන්තිල් දකින්නවා කියලා. අදෙල් දකින්නයි කියලා. හොඳ ගායකයෙක් කියලා, නැත්නම් පැවිද්දෙක් කියලා, එහෙයක් කියලා. ඔහු නොකින් නිදලට. තෙසිල් දකින්නේ ආනිසංසෙරිසා හරි, සම්දීමේ ආනිසංසෙරිසා හරි, කැවිදලා ඉන්න දියුරනිසා හරි, උපාසකමාරයේ තියෙන අඳුරනිසා හරි ඔහු නොකින් නිදලට. මොනවා බාහිරෙන් කළත් උරුත මේ කියන ලෝකෙත් එක්කලා තියෙන ගැටීමෙන් නිදහස් වෙන්න බැහැ. අපි මේක එක දණකින් පැහැදිලි කරන්න ඕයි කියලා ඉස්සර ඇතුනේ. නැත්නම් හැමදැනම අරන් යන්නේ එක දණකින් අපි ඕක ගමු. අසුත්‍රාත් සත්‍යඥයාගේ දැක්ම මොකද්ද? ඔහු සියලු සංස්කාරයන් කියන්න දන්නේ නැහැ. නිත්‍ය සුඛ ආත්ම කියන එකට නමක් තමයි මම මගේ මගේ ආත්මය කියන්නේ. ඒක තමයි වෙන එකක් නෙමෙයි ආයේ. අත බහුලීලා තමයි මේ ළඟදිටු තවත් මනමාත්‍රි කවුරු හරි ඔබතුමී ළඟදී මේ බණකේතිය ඉන්නක මම කතා කරලා කෙස්ලොම් නියදත් මම කතා කරමු කියලා මේකත් මම හින්නේ මම කියලා කිව්වෙත් මේක නෑ කියලා කිව්වා. මම කොහොමද ඔබ කියන්න එපා කියලා. ඇයි? පිටිපිටේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔය සම්බන්ධයෙන් මොහොම එකක් නෑ. ආනන්දහාමුදුරුවෝ වැඩි මහනවා ස්වාමීනි මම කියලා කියේ මමයි මමයි කියලා කියනවා කොහොමද මම හැදෙන්නේ කියලා. උන්වහන්සේ වදාරනවා සම් දැනක ලෝභය තියෙනවා නම් ලෝභයටයි මම කියන්නේ. ද්වේෂය තියෙනවා නම් ද්වේෂයටයි මම කියන්නේ. මෝහය තියෙනවා නම් මෝහයටයි මම කියනවා කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. තවදකට පැහැදිලි කරලා දානවා යන්තෝ දික්කෝ අනුසේති දේන සංසංගච්ඡ. මාන්නේ යම් කිසි කාරණකින් හිතේ අනුසයක් තියාගන්නවාද ඒක නිසායි මම හටගන්නේ. යන් නානසේති අනුසේති ආගන්නේ නැත්තම් සමහර ගැනීම අපි නැහැ. මේ අනුසය කියන එකේ තේරුම ඒකට තණ්හා අනුසය කියලා කියනවා කියනවා දුක උපදින හේතුව. ඒකට මේ දුක උපදින හේතුවට බාහිර කාරණෙන් ප්‍රසාදයට ගෝචර රූපයන් ගැටෙන්නේ. ආලෝකයේ මනස්කාරයේ තියෙන්නේ නැහැනම්. කනට නම් පබ්බේ තියෙනවා ශබ්ද තරංගෙන්න වාදයක් තියෙන්නේ වෙනවා. අන්තරේ තියෙන්නේ වෙනවා. නමුත් ඒ එකක්වත් නෙමෙයි අපිට කොහොමද දෙන්නේ අපේකින් හදාගත්ත අනුරුද්ධිත පිළිතුරු. විරුද්ධ වීම සහ ඇලීම. ඒකටම තවචනයක් තමයි අල්ලා ගැනීම කියලා කියන්නේ. ඒකටම තවචනයක් තමයි බාර ගැනීම කියන්නේ. බාර ගැනීම නිසා බාර ගන්නවා හැදෙනවා නෙවෙයි. බාර ගැනීමමයි බාර ගන්නා කියලා කියන්නේ. බාර ගැනීමමයි මම කියලා කියන්නේ. දැන් මම කියන අතුරු දෙක පැයේ ස්වභාවයට චෛත්‍ය ලක්ෂණ කීයක් විතර තියෙන්නේ? මම කියන අකුරු දෙකට අයිතිනේ ස්වභාවයේ අකුරු දෙකට අයිතිනේ ශරීරයක් නෙමෙයි අන්න. කිනුයිද කියන්නත් චරිත ලක්ෂණ කීයක් විතර තියෙන්නේ? ගණනක් නැහෙනි. ගණනක් නැහැ. අර පොතේ කියන 1500ක් කියලා දෙන්නේ 1500ක්. බුදුහාමුදුරුවෝ නම් එහෙම දේශනා කරන්නේ නැහැ. කවුරු ගණන් කරවත් ගන්න නැහැ. හරියටම අපේ 1500කටද? ඒකින් ගණන් කරන්න යන්න ඕනේ. මේ ඒ 1500ෙන් දෙන්නන්නේ 1500 ආකාරයකට මම අද ගන්නවා. දැන් එතකොට අපි අසුත්තක් උපඥානීක වශයෙන් නම් මේ සමාජයේ ජීවත් වෙන්නේ අපට දුක විසක් දුකින් මිදීමක් තියනවාද? ඉතින් අපි මොකද කරන්නේ? අසුත්තක් උපඥානීක විදියට ජීවිත කාලය ගෙවා නැති යනවාද? සුතව අරියතාවකෝ. සුතව අරියතාවයි කොටපත් වෙච්ච අවස්ථය අත්ත දැනි දැකීම පිට කරගන්න. එනිසායි මම ඔබට කියන්නේ කියපු බර ඉවර වෙනවා උලඟ යනවා වගේ ආය අහන්න ඔබට හම් වෙන්නේ. මට නම් ආස හම් වෙනවා මගේ ආශ්‍රයමත් තියෙනවා. ඔය නියම ධර්ම දේශනා තාමත් මගේ ආශ්‍රය ගැන තියෙනවා. ඈ? ඕගොල්ලන්ට දැවට මේ දැනුම ඇත්ෙන්න නම් ආපහු මේක අහන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක වෙලදාමට යටත් වෙන්නේ නැතුව ඒ සද්දයකට කියන්නේ නිෂ්පාදන නියමනේ. නිෂ්පාදන නියම දරලා අහන්න. එතකොට තේරෙන්න පටන් ගන්නනේ මේ ලෝක ධර්මතාවයෙන් දුකින් ඉන්නේ කවුද? දුක කියන්නේ කාළඟද? දුක නැත්තේ කාළඟ. අපි දැන් මේ තාම කතා කරන්නේ දුක කියන පුද්ගලයා. දැන් මෙතන සිතා වටිනා දෙයක් තේරුම් ගන්න. අනිත්‍ය anu අපිට කරන දෙයක් නෙවෙයි. අනිත්‍ය anu ආයන ලෝකේ ද්‍රව්‍ය වලට හිතන දෙයක්වත් නෙවෙයි. ඒක අවිද්‍යා සත්‍ය සංඛාරයන් කියන සංඛාර ස්කන්ධය තුළ සිද්ධ වෙනවා. හරිද? මේ සබ්බේ සංඛාර අනිත්‍යයි කියලා කිව්වට සබ්බේ සංඛාරා කියලා කියන්නේ අපේ ඇහැට පේන්න තියෙන ලෝකෙ තියෙන මොනවටවත් නෙවෙයි. සිතේ විවිධ කාරයන් යටතේ. සිත පිළිවෙණ මන්ත්‍රණයදී හෝ විවෘත මන්ත්‍රණයදී එකට කරන ජාති වලටයි සංස්කාර කියන්නේ. මගේ සූත්‍ර දේශනාවකින් ඒකට කියනවා සංගීත සූත්‍රය කියලා. සංගීත සූත්‍රයේ තුන්වෙනි කොටස යටතේ සුනේ කැලියලතේ බුදුහාමුදුර දේශනා කරනවා සංකාර ජාති තුනයි කියන්නේ. අපුණ්‍ය ආදි සංකාරය ඒකට හේතුව තම කොට ගැනීම. අවුරයි. පුණ්‍ය ආදි සංකාරය පිනම කොට ගැනීම. ආනිජ්ජ ආදි සංකාරය රූපී අරූපී ඥාන තම කොට ගැනීම. පතුරුම ගන්න නෑනේ අපිට දැන් රූපී අරූපී ඥානය ලැබගත්තා. තියෙනවා නම් තවට පුණ්‍ය ආදි සංකාරය තවත් තියෙනවා. අපුණ්‍යාදි සංසාරයේ තියෙනවා නම් බලකරන තමයි. මේ සංසාර තුන අසුතත්ත්‍යඥාත අවදිත්‍යයි බව කරන්නාද විනිත්‍යයි දින් කරන්නාද ත්‍ෘති ධානයේ නිත්‍යයි ධානලාභියට උ අසුතත්ත්‍යඥාත. කොහොමද මේක අනිත්‍යයි කියලා කියන්නේ? කොහොමද මේක අනිත්‍යද? අල්ල ගන්න කන්තියට අනිත්‍ය වෙන්නේ නැහැ. අල්ල ගන්න කන්තියට තවුල් රහිත වෙන්නේ නැහැ. අල්ලා ගැනීම නම් ආන්දේ වදාරන්නේ තවුල් දේශනා කරලා. උපාදා පරිත්තස්සණං කියෝ වික්‍රේ. දෙවිස්සන් අනුපාදා පරිත්තස්සණං. තමක් අල්ලගත්තොත් ඒකෙන් මම තවුල් දේශනා කරනවා. අල්ල ගන්න නැත්නම් තමයි තවුල් දේශනා කරන්නේ. එතකොට අල්ලා ගැනීමේදී ඔබ පිනඳ පවද හොඳනාගොඩ කතන්න දෙයක් නැහැ. අල්ලා ගැනීමයි නරක, අල්ලා නොගැනීමයි එහෙමයි. මෙතන හොඳ නරක විග්‍රහ කරන්නේ. ආරි සත්‍යයේදී අල්ලා ගැනීමයි නරක, අල්ලා නොගැනීමයි හොඳ. අපින් අල්ලා ගැනීමද නැහැ. එහෙනම් සෙතෙන් අල්ලා ගැනීම. මේ මේක වචන කොච්චර එකවත් තේරුම් ගන්නවද? ඒකද එහෙම කියන්නේ. එහෙම නැත්නම් ඒක පාද ගැනීම. පාද ගන්නවා මටමයි වෙන්නේ. අර මටමයි වෙන්නේ කියලා බෞද්ධ කාලේකෝය. රූපාවේ දැනග කවුද කියනවා මට එවුනා. අර ඒ වගේ. ඈ අපිට මේ ඇත්තම නෙමෙයිද මටමමයි වෙන්නේ කියලා නේද කියන්නේ. ඇයි ලබන මාසෙක අහන්න ඉතාලියෙන් කියනවා ඔව් මොකක් හරි මරණයක් කරද්ද ලැබෙන මටමමයි මේවා වෙන්නේ. නැත්තම් ඉදරාම මොහරි කරලා ඇවිදින් ඉන්නවා යනතර මාළු කරදරයක් තමයි ඉතිරි ගන්න කිය මටමමයි මේවා වෙන්නේ කියලා ඉතින්. මෙලන් ඉඳලා ඉන්නේ. මේ අතෝර හදින් ඉඳලා ඉන්නේ ලෝකයක් කරවත් නැහැ. මේක ලෝක ස්වභාවයක් අපිට නේ. එහෙනම් මොන කොහොමද ඉන්නේ එහෙනම්? අරෝලාම ඉඳලා ඉන්න කියන එක වෙනස මොකක්ද? කාරණක ඉන්නේ කොහමද? අර රෝලාම සිදුවේ. කාරණක ඉන්නේ කොහමද? කාරණක ඉන්නේම කාපතු දෙයක්ද? සුතවත් අරිය ශ්‍රාවකයා සෝදයන් කරනවාම අසුතවත් සුතඥයා සතු දෙයක් මෙවි. අපිට හොරේ අපි බාර අරන් ඉවරයි. බැනලා ගහලා ඒක දේවා ඔක්කොම මතක් වෙනකට වැඩි සිද්ධ වෙලා ඉවරයි. ඒ තරම් ඉක්මනට අපි මේක බාර ගන්නවා කලබල වෙනවා කම්පණයටපත් වෙනවා. එනම් අපට බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය දුක්ඛ අනාත්මනම් වූ ධර්මතාවයේ තේරුම් අරගෙන ඒ මොහොතේ ඒ යොදා ගැනීමෙන් හැර වෙන මේ සතා පිළිතරණ කියනසක් තියෙනවා මේ ලෝකේ බුදුන් පහළුණක් නැතත් සංස්කාර ලෝකේ පරම තත්ත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්මයයි. පිළිගත්තත් නැතත් ඒ යැත්ත බුද්ධ කෘත්‍ය යන බුදුරජාණන් වහන්සේ රතුත්‍ය යන මේ මෙතනින් අපට හෙළිකරගන්න අපට මේ අසුත්‍වා කුසත්‍යන භාවයේ නිවි සැනසෙන්නේ මේ ලෝකෙ බැරි වුණා නම් මේ මොකක් හින්දාද මම නම් කියන්නේ වෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ වචන තුනේ අරුත විරවුල්ල ගැඹුරට පැහැදිලි වුණේ නැති නිසායි. හොඳයි සුත්‍රවත් පරිසාවක යන්නේ අන්න දුක්ඛාරින් සාවකයයි කියලා කියන්නේ අපි එක එක කෙනා උපේ පුරුෂ කීපයක් කියලා කතා කරාට ඉතින් හැමෝම ගාවක දෙන්නේ අරමුණු ගන්නකොට ස්කන්ධ පහ. ස්කන්ධ පහෙන් පාට අපි උපදිනවා මැරෙනවා. මේ ස්කන්ධ පහෙන් පාට තමයි වර්තමානයේ පවතින්නේ. දැන් අපි කොයි වෙලාවද? අතීතයේ වර්තමානයේ අනාගතයේ. අදාහත විතර ගියාම අතීතයේ වර්තමානයේ අනාගතයේ. ඒ විදමාලංගෙන් ලැබෙච්ච කියලාව ඊ ඒ ගාවේ අපි ඉතින් වර්තමානයේ අනාගතේ ඊ ඒ ගාවමයි ඊයේ ගාවේ වර්තමානයේ දැන් මේ මොහොතේ වර්තමානයේ හෙට උදේට ආයේ වැඩ කරන්න අපිට කොච්චරද කාලය තියෙන්නේ? සත්‍යයක් තරම් සුළු වර්තමානයේ නැමැති මොහොත විතරයි මේ කරනවා නම් යමක් මේ මොහොතේ නැත්තම් කරන්නේ අනාගතේ කල් තියෙන කිසිවෙක් කරන්නේ කරන දෙයක් නැත්තම් කරන්න තියෙන්නේ දුක ඇත්තන් දුක තියෙනත් අයද වර්තමානයේ දුක නැති වුණත් එනම් වර්තමානයේම වියදු අනාගතේ දැන් අර සුත්‍රවත් ආරියතාවක තියෙන කෙනා මේක දන්නවා මොකද්ද දන්නේ එදිනෙදා ලෝකේ ජීවත් වෙන්නේදී අර එක එක්කෙනාගේ මතිමතාන්තර වලට අනුව මේ හැඬ තමයි තියෙන කාරණා නිසා ඔහුට ලාභය අලාභය සැප දුක නිස්සාව ප්‍රසංසාව යස අයතිනෝ ඔබ දන්නවා අර අපි කතා කරපු ප්‍රසාදයේ හේතු දෙලීම ගෝචර රූපේ ඉදිරියෙන් කියන රූපය ආලෝකයේ උදව්ව මානසිකාරය විසයි චක්කු විඥානේ හටගන්න මේක හේතුඵල දහනවා. ඇයි දැන් නිලන්නේ රූපයක් කරත් නිලන්නේ තරුණේ තුනක් හරියන්නේ නැහැ හේතු ඔක්කොම හේතු උන. මේ හටගන්න එක අපට උදව් වෙනවා ලෝක ජීවත් වෙන්න හඳුනා ගන්න. අම්මද තාත්තද මොකද නැගන්නේ. ඒ හටගත්ත දෙක අයිති වැඩක් තමයි හටගත්ත එක නැතිනේ. හැබැයි ඒක දෙවියකට නැතිනවා. සමහර වෙලක අල්ලගන්න නැතිනවා. ඒක අල්ලගත්තත් නැති සම්මුතියම දාරන. අල්ලගත්තත් නැති වෙන අනිත් එක තමයි අල්ලගත්තේ නැතත් නැති වෙනවා. අල්ලගත්තත් නැති වෙන එකට අපි කියන්නේ නැහැ අනිත් එක කියලා. අපිට කියන්න. අල්ලගත්තත් නැති වෙන එකට නිත්‍ය කොට ගන්නවට එකට අනිත් එක කියන්නේ නැහැ. අල්ලගන්නේ නැතුව නැති වෙනවා නම් තමයි බුදුහාමුදුරුව ආකාරන ධුවරින් දකින අනිත් කෙරවත් අටගම්පලිය නැති වෙනවා. එහෙනම් අල්ලගන්නේ නැතුව නැති වෙනවා නම් මෙතන අනුරුද්ධියේ පටිවිරුද්ධියේ නැහැ. විරුද්ධ වීම සහ ඇලීම. මේ අපේ කම්පණය තියෙන බාර ගැනීම තුළ. බාර ගන්න නැත්නම් හඳුනා ගන්නාම ඒකට හරි නැති. දැන් මම පොර එනර්ජිය කියනවා. මේ ළඟදී මම දෙයක තරම් දවසක ගමනක් යනවා. අම්දි මේ යන්නේ වන්දනාවට. අංගනාවෝනේ මිසන්නේ පිටසක් එක්කලා මමත් කියන්නේ මෙහෙවන්නා විදියට යන්න. හරි මේක ධාර්මණය කරන්නේ තරුණ රියදුරෝ දෙන්නේ රියදුරෝ. ඒගොල්ලෝ කිව්ව කේ අරවා මෙව අරවා ඔක්කොම තයි කරන් තියෙනවා. අපි සත්‍යත දෙකද ගියේමම දෙකේම ගින්න දැලුවා. අන පැලෙන්න තරමට එක්කෙනෙක් අර සංගීතය දාගෙන තමයි යන්නේ. අනිත් එකේ විවිධ දර්ශනයක් දාගෙන ඒක බලන්න ගැති නැති එකක් දාගෙන යන්නේ. දැන් මම ඇලෙන ගැට කෙනෙක් නම් අර දෙන්නටම වාපි ආවකම මගේ කල්ලි දිලා අරන් යන්නේ ඔබට ඕනේ විදිහට ගෙනියන්න පුළුවන්ද කියලා ඒගොල්ලොත් එක්කලා මොකද කරන්නේ? ගෝරියයි දාගන්න. ඒ මොකක්ද ඉන්නද? මට ඕන හැටියට ඕගොල්ලෝ පාලනය කරන් දෙනවා. යස්සත් පොතක් ගන්නවා මට ඕන හැටියට මම පාලනය කරන් දෙනවා. ඉතින් මට ඕක යනකොට පෙරුණ ඇරනවා මොනවද කියන්නේ මම දන්නේ නැහැ. ඒත් ඇහැරෙනකොට පෙරුණ මොනවද කිසිත් කියනවා. නමුත් ඒක ඕනකටකින් දැල්ුවේ කිසිම විදිහකට මම ඒ නැතුම් ජයුම් එක්කලා ඇලුනෙත් නැහැ ගැටුනෙත් නැහැ. අර සංදීර්ඝ කරන තත්ත්වෙ නිසා ඔහුට බලින්ට ගියෙත් නෑ මම මගේ ගමන ගියා. නැහැ මට මම බලන්න කිව්වෙ මට තරහයි බලින් දෙයි කියේ එහෙම කියලා. මම මොකක් කරයිද කියලා බලන්න පැන්නේ ඇතුළතින්. ඉතින් ඒතරට සම්පේ ලෝකෙ තිබුණා. පරපරස පරණ පසායන තත්ත්වි කන් පරණ කටෝර තත්ත්වි දෙකම තිබුණා. පරණ රසායන තත්ත්වෙට ඇලුනෙත් නෑ කරන කටවර සද්දිත ගැටුනේ නැහැ. ඇයි? අටගත්ත දේ එතන නැති වෙනවා. ලෝක දේවල් එතමයි නේ. බාර ගැනීම සහ බාර නොගැනීම අතර නේද මේ සත්‍යයන් පතක් යන භාවයේ සෞත්‍ර පරිසාරතාවයේ තියෙන්නේ. බාර ගැනීම යන අසෘත්‍ය පතක් යන භාවයයි. බාර ගැනීම තමයි මුලට හේතුව ඇලීම හට ගන්න, ගැටීම හට ගන්න බාර ගන්න කියන්නේ. බාර ගන්න නැත්නම් අටගත්තා ගැටෙන්න කෙනෙක් නැහැ. ගැටෙන්න කෙනෙක් නැහැ. එතකොට ගැටෙන්න කෙනෙක් නැත්නම් යොදුනේ මොකද්ද? හටගත්ත දේ නැති වුණා. හටගත්ත දේ නැති වුණා. මේ හටගත්ත දේ නැති වෙන එකට තමයි කියන්නේ නුවණින් දකින අනිත්‍ය කියලා. නුවණින් දකින අනිත්‍ය කාරණාව සිද්ධ වෙනවා. අන්න එහෙම වන්නහන උත්තරේ. සුත්තවත් අරිය ශ්‍රාවකයා ගාවට අසුත්ත සුත්තඥයා ගාව. බුදුරජාණන් වහන්සේ වදාළ නුවණින් දකින අනිත්‍ය වෙන්නේ සුත්තවත් අරිය ශ්‍රාවකයා ගාව විතරයි. ඒ කියන්නේ ඔහු තමයි අනිත්‍ය භාවිතා කරන්නේ. අනිත්‍ය නැවති ධර්මයේ සරණ කරගන්නේ. අනිත්‍ය නම් එක දුක්ඛයි. අනිත්‍ය කියන එකේ තේරුම එක මම නෙවෙයි කියන එක, දුක්ඛයි කියන එකේ තේරුම එක මගේ නෙයි කියන එක, අනාත්මයි කියන එකේ තේරුම මගේ ආත්මය නෙමෙයි. එතකොට අර සර්ණ කටවර සත්‍යය මමත් නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි. සර්ණ රසායන සත්‍යය මමත් නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි. දැන් කොහෙද මම ඉන්නේ එතකොට දැන්? දැන් මේගොල්ලෝ කෙස්ලම් ගණන් කර කර මම ලංකාපුරා ඔය වෙලාවකත් ඉන්නානේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළා මම කොහෙද ඉන්නේ? වර්තමාන මොහොතේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගැටෙනකොට හෝ මනෝද්වාරයෙන් යමක් ගැටෙනවෙයි එනකොට ඇලෙනවා නම් සහ ගැටෙනවා නම් මෙතන ඉන්නේ කවුද? මම. අසුතපුතක් ගැන නැත්තම් මම. මමයි යටෙන්නේ මමයි දුක ඇති කරගන්න. මම හොයාගත්තේ නැති නිසා තමයි මේ විශ්වයට දුකේ ඉස්සර ලාලු ඉන්නේ. මොකද මම හොයාගන්න බැරි ගණන් තියෙන්නේ. පතරණකින් කියනවා මම කියලා අකුරු එකක්. එහෙම නැත්තම් ගෙස්ලෝ මියදාන් ගලන් කරලා මම කියලා කෙනෙක් නැහැ කියලා පූර්ව නිගමනෙට එනවා. ඒ වුණාට ඇලින් එකට එන්න වෙලාවක් ගියාම බණයි ඉරෙද්දයි පාසකලාවේ ඔක්කොම අමතකයි. අත ඔයාලාට තමයි කියලා කොහොම කඩක් තනිනවා ඒ වෙලාවකමද? දැන් මම ඔකට හොඳ කතාවක් අහලා තියෙනවා. මෙහෙ නෙමෙයි නේද? මේගොල්ලන් නෙමෙයි මම කියන්නේ. මේ ලංකාවේ ඉන්දියානු පරිසර ස්ථානයකට මේ වගේම මං කියලා තියෙනවද මේක? මේ වගේම පිරිස යනවා බණ අහන්න. දැන් බණ උදේට බැහැරෙනක අහනවා. මම අහලා කියලා දෙන්නේ ඉවරද වෙන කරුණ මම කියලා කෙනෙක් නැහැ මගේ කියලා දෙයක් නැහැ කියලා තමයි ඉවර වෙන කන්න කියලා දෙන්නේ. දැන් පාඩම කරගෙන ඉනවා. මේ භවතාවත් පහට විජහට දැන් ගමී යන පස්සේ විජහට දිනවා වල වෙන්නේ යන්න පාරට එනවා. එහෙනම් තේරෙන එකට දෙන්නේ. දැන් ඉතින් පොරිමකුත් නැහැ. දැන් ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? දුර්වලයා සර්ව කරන සත්‍යමත් පුද්ගලයා උඩ ඉඳලා දෙනවා. බණ වදෙන්නේ නැත්නම් පාරට ගොතම කොට වෙන්න ඉන්නකොට පස්සේ ඉන්නේ නැහැ. නෑ මම ඒක මෙතෙන් මම නෙමෙයි අනිත් පැත්තේ බලාපොරොත්තු කරන්න යන්නේ අද. කියන්නේ නැහැ මම කියලා හරි. ඒ වුණාට තමන්ගේ වාසියට ගත්ත ගමන් අනිත් අය දෙවෙනි තැන තමන් ඉස්සර වෙන්නේ. එහෙනම් මම ප්‍රයත්න දෙන්නට හොයාගන්න ඕනේ. මේකට මම විදල් ධර්මදේශනාවේ සම්මන්ත්‍රණ ඥානය කියන එක මෙතන විස්තර ඔබට දෙන්නම්. අපිට මෙතන තමයි වැරදිලා. අපිට දුකක් නැතුව ඉන්න ඕන නම් මේ දුක තියෙන තැනමයි දුක නැති. දැන් මම මේකට නිවන කියන්නේ අම්මේකට කියන්නේ සංහප්පේසුකේ කියලා. මේ නිවන කියන අතරේට මිනිස්සු බය කරනවා. ඒක මම මේවා කියන්නේ. සංහප්පේසුකේ. සංහා දුක්ඛේ සහ සංහප්පේසුකේ දෙක. සංහා දුක්ඛේ දින තමයි සංහප්පේසුකේ කියෙල්ලක් තෝරේ. මේ වෙනම වෙන්නේ ධර්මයේ කරන්නේ. නිකන්නේ. ධර්මය අනු මොකද්ද? අතකට ඕනෑම ස්කන්ධයක් එක රූපස්කන්ධ වෙන්න පුළුවන් වේදනාස්කන්ධ වෙන්න පුළුවන් සංඥාස්කන්ධ වෙන්න පුළුවන් සංකාරස්කන්ධ වෙන්න පුළුවන් ඒක ලාභේ වෙන්න පුළුවන් අලාභෝ නේද අල්ලාගත්තේ නැත්නම් ඒකට අයිති නේ තමයි අය අනුසේ හේතු ඉතුරු නොකර නැතිවියා මේ අනුසේ හේතු ඉතුරු නොකර නැතිවියාම තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ අනිත්‍ය දකින්නයි හරිද මේ සුත්‍රපුතක් යන භාරයේ පරිණාත වෙන බෝධි ධර්ම දේශනාව ගන්නකො මම මේ ඒක ගන්නනේ මේ මොකක්ද ආරාර උදකූපම පුත්කල සූත්‍රයේ ආශ්‍රයෙන් පුත්කලේ මේ සතුරේ ගිලන සුලේ නැති එන්නේ මං කියනවා ඊට පස්සේ මුඩැල්ලේ ගිල නැහැටි ඊට පස්සේ වතුරේ තරව නැහැටි සහ වතුරේ තරව පීනන්න හදන්නේ වර්ගපිට දැනීමේදී තමයි මේ සංස්කාරයේදී විශ්වාසය ලබත පරාමාප කියන මේ කාරණාත්මක අපි දැඩිලා තමයි පිළිතුරු දෙන්නේ. එවිටෝ ගියෝ ප්‍රසන්නතාවයෙන්ව පිළිතුරු බවට පත්ලා ඉන්නේ අපි. මොනොත් පින්කම් කරනවා කරලා තියෙනවා ඒ පාඩක් ආත්මකට ගත්ත මුලාව තුනේ. ඇයි පංචස්කන්ධේ නම ගන්නානේ. ඒක සංස්කාරයෙන් කියන්නේ දැන් තමයි. මොන මොනතරම් දෙයක් දැරියලා එන්නර අරමුණ අල්ලාගෙන ඉන්නකොට පිළිගන්න සක්කායි කියන්නේ. අල්ලාගත්ත නැත්ත නැති වෙන එක පිළිගන්න සක්කායි කියනවා කියන්නේ. මෙතනත් මේක. ඈ? ඒකම අවස්ථාව එකක් නෙවෙයි. ඒක තමයි අල්ලාගත්ත සක්කායි කියන්නේ මම අල්ලාගත්ත නැත්නම් මම අනිත්‍යයි. කෙතරම් විදිහට කියන්නේ අනිත්‍යයි. මම අනිත්‍යයි. අතගත්ත දෙයක්. දැන් අර පරණ දවස් කීප කතාවක් ආයෙ මතක් කරගන්න. මුල් දවස් කර කීප කතාවක්. මේක තර්කයකට එක්තරා විදිහට අදාළ දෙයක්. නැත්නම් උන්වහන්සේලාගෙන් අපට පාඩු පුදුම් ගන්නවා. සමහර විට මට මේක දෙක නොවෙන්න පුළුවන්. අපි ඉස්සරහට ගියා තාක්ෂණයක් දැල්ලා බලමු. අදාළ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ආදාරලා විවේක සනසනක් බලන ගිය ස්වාමීන් වහන්සේ ලපිත් වෙනා විලපිත ලස්සනට පෙළට වඩිනවා දැකලා සද්ධාවන්ත මේ වගේ අම්ම කෙනෙක් අම්මලා නොවන එහෙම හිතන්න එපා ඔකටම අම්මයි කියලා කියලා මම නේ දැන් මගේ අම්මට අවුරුදු 80යි මම මේ වගේ මට්ටමේ ඉන්න ඕන කෙනෙකුට අම්මි කියලා තමයි කියන්නේ ඕන හාමුදුරු කෙනෙකුගේ අම්මට අම්මේ කියන්නේ අපි ඒක අපේ සංස්කෘතිය ඇති ඒක. ඒ වචන කොච්චර ලස්සනද සුන්දරද නේ? අර නම් අම්මා කියන වචන තරම් හොඳ ඉඳක් නැහැ නේද? නිතන් ඒ වගේ අම්මා කෙනෙක් පස්කදී අරන් හැදින් දන ගහලා වැඳලා පොඩි ලොකු හන්දර වහින්න කියලා. අපි මේ වේදකන පුරාත් බලන්න යන්නේ. ඒ දානි කතාව කියන දාවේ කවුරුත් ඉඳලා නැහැ කියලා. අපේ යම ගොඩක් පිට තියෙනවා මට ගොඩක් නැහැද ඉන්නවා ගොහන්තුල ඈතලා යන්න කැමන්නේ අවසර දෙනවා නම් මම මේ ගොහන්තුල නවත්ත ගන්න කැමතියි කියලා සමට ගිහිල්ලා ඉතයික් මොනින්ද ආරාධිත කරන තුන් ටික හරි ගත්තලා මම නැහැ දැකලා දෙක් කළා මේ ආමතුරුන්ට මේක පූජා කරලා ඒගොල්ලෝ ගමට යනවා කඩුකඩේ දුන් කියලා සිතන වහන්සේ කියලා තමයි තියෙනවා අපි මෙලොවට දීලා අම්මනේ මේ අපිට මේක හදලා දුන්නේ අපි දැන් අප්‍රමාදවෙන්න ධර්මයෙන් තේරෙන්නේ ඒක තමයි මම දැන් කරලා තියෙනවා අම්මට හිතෙන දවස් දෙකක් තුනක් ගෑනේ මොකද මං හන්දලා කාන්නේ කියලා බලන්න. ඊළඟට ඒක සදානේ ඇවිල්ලා බලපුවම නැහැ. ධායකකම කැපකරු වීමහන අපෝහියෙන් තමයි ආරයන් මහන්සියලා. නාන්සල කන්ද මගේ දැන්වල ඇති. මම බලන්න. එහෙනම් ගෙඩිය ගහන්නකො. ඒක ගහනවා දෙදෙනා වහන්ස පාරවල් සියකේ සම්සුන් ගමනින් වරිනවා. අම්මා හිතනවා ඒකයිම සම්බැන්දි එක්කන විශ්වාසයෙන් කියන ලස්සනට එනවා. දැන් මේ මොකක් හරි එකට තරහ වෙලා තමයි තනි කරන්නේ. දෙමපස් යන භාවයේ හිත නැහැ කියෙන්න. එදින ඉලම්බසලේ ගෙල්ලන්ලා ඉන්න ගමන් නොදන්නකට ආපු කම කරපු ප්‍රශ්නයක්. එදනේ ඒක තමයි මට මේ වැදගත් කාරණේ. අරවා නෙමෙයි මට වැදගත් වෙන්නේ. මේ සමාජයට මම දෙන්න හදන්නේ. මොකද උපහාන්තකල් දැන් වැදගත් කරන්නේ. අම්මගේ ප්‍රශ්නේ. උන්වහන්සේලා කියනවා අපි මහානකම් කරනවා. මොකද මහානකම් කරනවා කියන්නේ. ඉලක්කන වඩනවා. අන්හමට උත්තරය ආවා මේ සම්බුද්ධ ශාසනය තුළ සැබෑ මහානකම යනු ඉලක්කම ලැබීමයි සම්ප්‍රනානෙහි අපිට කරන්න දෙයක් නැහැ ඒක එන්නෝට දෙන්න අහන මට දෙන්නේ මහානකම කරන්න කොන්නර අපේ සමාජයත් එක්ක ගැටෙන දැන් ආමුදුර ගංගලේන විල්ගන්න තමයි දෙනු කරන්න අපි ඉතින් දිල්ලියේ සීසු කරගන්න සාහිතික දෙන එක තමයි අපිට ඕක කරන්න බැහැ කියලා හිතන්නේ ආමුදුරන්ගේ අනුන්ගේ පාරෙන් තමයි ඉවරන් ඉන්නේ. ආමුදුරු තින් කර කර භාවනාවල අනිදුම් පාරම නිවන් දැකේ මට තිනේ. ඒ තිනේ මට නිවන් හම්බුනේ. තිනනම් ඕනේ තමයි උදව් කරන්නත් නම් ඕනේ තමයි. හැබැයි අනුන්ගේ පාරෙන් බලන්න බෑ නේ. හැමෝම පානක් පත් කරගන්නවා. සාමින් මහන්සලා අද මගේ ධර්මය නම් කියයි ඕක ගියංගව කරන්න ගියා ඉතින් ගියලා ඔය මොකක්ද ඒක කියන්නේ? ඒකේට අසුරත බලා සම් කියලා කියයි. ඒක නිතරම කවුරුහම විපාකද නේද? නෑ එහෙම කිව්වේ නෑ. බැරි කරන්න අපිට වෙයි පුළුවන් සමිනාන්තිය එනම් කියලා දෙන්න ඕනේ මෙතන තමයි මගේ අර තර්කය මේ තිස් දෙනා වහන්සේ එලිකලේ නෑ මේ අම්මට මම ආනාපානසති වදා මම ඉරියව් කරන්නේ වදා මම කායන ප්‍රාර්ථනා වදා මම පිළිපොත් භාවනා වදා මම බුද්ධානුස්සති වදා මම මරණානුස්සති වදන්නේ කියලා සිහක් කියන්නේ නෑ ධර්මය තේරුම් ගත්තයින් පස්සේ තිලකුණු වැලින් හැරෙන භාවනාවක් කාටවත් මන්නේ නැහැ. සමතේ යන ධර්මයේ තේරුම් ගන්න ඉස්සර වෙලා සමතේට තවත් අරුතක් තියෙනවා ඊළඟ ධර්මදේශනා අපි මම ඔබට කියලා දෙන්නම් මේ ධර්මදේශනාව ගත දවසට සමතේ යන භාවනා විතරක් නෙවෙයි වෙනත් අරුතක් තියෙන දෙයක්. ඒ අද සමතේ කියන්නේ භාවනාවට අරන් කියන තමයි ඒක වැරදිලා තියෙන්නේ. ධර්මයේ තේරුම් ගන්න පස්සේ හැමෝටම ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්මය තමයි ධර්මය කියන්නේ. ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්මයෙන් දැලීමේ කර්ම හැර වෙන කරුණක් නැත කියන එක තමයි ධම්මාන්තරණං ගච්ඡාමි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකහරි අනිදුක්ඛානාත්මය හොයාගන්න පෙර අනන්තරගත වුණා වූ අය පාර නොදැන ගියාය. මේ අපි පාරකට දැස්සාම යන්නවර ගියා දන්නේ නැහැ නමුත් ඉහකින් ඉස්සරහට ඉස්සරහට. තව හම්බියක් හම් වෙනවා, එතනින් හැරෙනවා, තව හම්බියක් ආවම ඕන තරම් යන්න පුළුවන් නේ. අනන්තරයට ගියා, අරමුණ පාලනය කරා, එතනින් ඥාන හට ගන්න පටන් ගත්තා. ගින් ගින් ගින් රූපී අරූපී මෙව සංඥා නා සංඥා යන දක්වා ගියා. හැබැයි තවත් ඉන්නේ හැංගිලා කවුද? මම තවත් කියන්නේ මොකද්ද පංච පාදාන කර දේවල් ලැබිලා තුණා. ඒ ඇයි? පාර නොදැන ගිය නිසා. බුදුරජාණන් වහන්සේ පාර හොයාගත්ත පිළිවෙල දේශනා කළා. මද මදට තිබේ නම් යන්න දෑපත් වෙනේ නම් කිම පැදිවල යන්නේ නම් මුලා වූ කෙනෙකුට ඒකලා මටත් හරියටම ධර්මදේශනාව තේරුම් ගන්න පුළුවන් නම් නිස්සන්ද පංච ඥානස්ස අනිදුක් අනාත්මේ තොහෙ දැනේ ඉන්න අන්න හදන්න පිටතනා වහන්සේ නම මොකද කළේ වර්තමානයේ ජීවත් වෙමින් ප්‍රසාදයට ගැටෙන අරමුණවලදී ඇලෙනවද ගැටෙනවද මමදම අපි මගේ ආත්මයේද මම නොවේද මගේ නොවේද මගේ ආත්මය නොවේද කියලා බලමින් හිටියා නෝන් ඔබටත් මම දැන් මෙහෙම බලන්න කියන්නේ හැබැයි ධන පිට තේරෙන දවසකට ඔබටත් ඒක තමයි කරන්න සිද්ධ වෙන්නේ ඒකයි අර අරතික ආපරු අහන්න කියලා කියන්නේ දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට කරනවා දුක් වෙන්නේ කවුද ලෝකේ අස්තතර සුතර්ඥය ලෝක ධර්මතා හමුවේදී සංපා වෙනවා සුතෝ හරි සාෝකය ලෝකේ මොනවා තිබුණත් තමන්ට සංසාරක් නැහැ බාර ගැනීමක් නැති බැරි. සංසාර එතන දුක ඇතන මොකක්ද? සුතෝ සුතර්ඥයාගේ ඇලීම ගැටීම නිසා හොට දුක. සුතෝ හරි සාෝකය එතන ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම් එතන මොකක්ද? තණ්හාවේ දුකේ. තණ්හාවේ සුකේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධන්නක්ක සුඛේ මරණයෙන් පස්සේ ලැබෙන නිවන. යම් තැනක් දුක නම් එතනයි ධර්මයේ සරණ ගත්තාම දුක නැත්ේ එතන තියෙන්නේ ධන්නක්ක සුඛේ. මේක වෙනත් ආතාවකින් මට මම ඔය ඉස්සලා දවසකට දෙන්නම් ඇති. ආය දවසක් ආපුවම පැහැදිලි කරන්න මම ඉතාලේ හැදිලිවෙන්න. ඒකට මේ නිවන කියලා පාවිච්චි කරන්න එපා කට්ටි හරි බයයි නිවන. එන්න නිවන කියන වචන කියන්නේ නැතුව අපි ඒකට ධන්නක්ක සුඛේ කියලා පාවිච්චි කරන්න පුළුවන්. සංසාර යන මුලාව මුලාව හේතු තමයි තියෙන දැන ගැනීමට කියන සංසාර හේතුකේ සංසාරයි මමයි දෙන්නේ නෙමෙයි සංසාරයි මමයි දෙකක් නෙමෙයි සංසාර යන මමමයි මම යන සංසාරමයි එතකොට සංසාර ඉතුරු කරලා මම නැති කරන්නත් බැහැ මම නැති කරලා සංසාර ඉතුරු කරන්නත් බැහැ සංසාර යන ඉතුරු කරන්න ගැනීමත් මෞපියන්න ගැනීමත් දුකරුවන්ට ආයත ලබා දීමවත් නොවේ සංහාව යන අරමුණට මුලා වීම. අර වයින විස්තරන් හිත කරන්නේ ඒකයි. මේ අරමුණට වැවට මේකට තමයි සංහාව කියලා කියන්නේ. ඒකට මේ රූප ශබ්ද ගන්ධ රස අරමුණ වලට වැවට එකට කියනවා කාම කරණා. ගිරියන්න ප්‍රසාමිනිසුන් අතර රූපී නරේක ගිහිල්ලා රූපී ධම්ම ලෝක දාසයන්ට මෙහෙල කියනවා ඒ අරමුණ ධානයේ වැවට එකට කියනවා භව කරණා. අරෝපේ ඥාන හතරක් තියෙනවා ඒක ප්‍රයෝගයකට කියනවා විභව සංහා ඒක දුස්නා වන්නට කරන්න කාටවත් නැහැ අපිට තියෙන්නේ කාම සංහාව රූපී ඥාන උපදාගත්තොත් තියෙන රූප සංභව සංහාව ඒක අතරලා අරෝපේ ඥාන උපදාගත්තොත් උඩ විභව සංහාව ඒක දුස්නා වන්නට කිරීමෙන් ලබන දේ නිර්වාණය කියලා කිව්වට ඒක දුස්නාවක් හැමෝටම ඇති කරන්න බෑ ඒදා හිතිය ඒක දුස්නාව තිබුණායි සවතන්නාකාරය හමුණාම ගාමුදන්න විරෝධාන්නාකාරය සම්බුණා කාමදාන්නාකාරය සහ සම්බුණා එනිසා හැමෝටම ගැලපෙන්න කාමදාන්නා බවතන්නාය දාන්නා කියලා දේශනා කරනවා. අද රූපී ඥාන උදාරව නැත්නම් අපේ රූපී ඥාන පිළිබඳ සංහාවක් නැහැ. අපි අරූපී ඥාන උදාරව නැත්නම් අපේ අරූපී ඥාන පිළිබඳ සංහාවක් නැහැ. අපිට මොන සංහාවද තියෙන්නේ? රූප සත්ත්‍ය ගම්ම රස ස්පර්ශ ධම්මන්නේ අරමුණු වලට මුලා වීමයි අපිට තියෙන සංහාව. අරමුණට මුලා වීම තියෙන තැන සංහාව අරමුණෙන් මුලාව දුර වෙනකොට ඒ අරමුණ හටගත්තා නම් අල්ලා නොගැලින්නේ තරර නැති වෙනවා. ඒකට කියනවා අනිත්‍ය කියලා. ඒකට කියනවා ධර්මය කියලා. අස්සලෝක ධර්ම සූත්‍රයේ මෙන්න මේ විදිහට ලෝක ධර්ම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවලා දානවා අල්ලා ගන්න පුරුද්දලා එළිනවා ගැටෙනවා. ඒ නිසා ඔහු වස්ත දුක්යෙන් මිදෙන්නේ නැහැ. හැමදාම දුකෙන් මිදෙනවා. අල්ලා ගන්න නැත්නම් ඔහු ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. ඔහු දිගින් දිගට සමානුකූලව ගිහිල්ලා මේ වට දුක්යෙන් මිදෙනවා. එහෙනම් අපිට දුකින් මිදීම සඳහා තියෙන ප්‍රතිපදාව මොකක්ද? අල්ලා ගැනීමද නොගැනීමද? අල්ලා නොගැනීම තමයි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. මගේ පරිලෝකෙ මට වලින් වෙලාව කිත්තු කරලා දීලා තියෙන්නේ. පිටත් වෙන වෙලාව අද තවත් ධර්ම දේශනාවක් වැඩි වෙනවා. රාත්‍රී හතක් එකක් තියෙනවා. එන්න කටත් පරිස්සම් කර ගන්න ඕන තව දෙයක් බඩ කියන්නත් තියෙනවා. උගුර වෙනස් වෙලත් දැනෙන්නේ නේ. නිසා අපි අදට සමුගන්නේ නෝ. ලෝක ධර්ම සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ දෙවෙනි පදමේ මම කියන හැටියට ලෝක ධර්ම සූත්‍රයෙන් පෙන්නන්නේ ඔන්න ඔය විදිහට සංස්කෘත පංචකය මුල් කොටගෙන තමයි විකසුකාත්මකට ගන්න අසුත් අසුත්ජනියා අනිසුත් අනාත්ම වශයෙන් බලන් පටන් ගත්තාම සුත් පරිසාව කියලා. අසුත් අසුත්ජනියා දුකින් නේද අපේ කරද්දී සුත් පරිසාව කියට දුක නැති උදැන් හම්බ වෙනවා. ඉතින් දුක තියෙන තැන ඉන්නවොත් නම් ඉතින් ඒකෙම ඉන්න ප්‍රශ්නයක් නෑ. විදෙන්ත උඩම මේ මහන්සියලා බුදු වෙනතර කාලය ගත කරලා ඇවිත් බනහලා එහෙනම් ඒක අරමුණෙන් අරමුණට ඉපදීම නැතිව හැදීම බලන්න තව එහාට ඒක පිළිබඳව අපි කතා බහ කරමු. අන්තිමට ඔය ධර්ම දේශනාව ඔක්කොගෙම නැගින මතුවෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න තවත් දවසකදී අපි මුණ ගැහෙනවා. එන්න දෙන්න දෙනවා නේද? හරි. අද පොඩි ගැටමක් ඇති වෙනවා විදේශ දේශනාවල බලක් ඉන්නවා නම් නාවට කාර්යයක් නෑ මම. එහෙමකක් මට නෑ. ඒක වෙනත් මොකක් හරි පොඩි ප්‍රශ්නයක් ඉස්සෙල් තියෙන්නේ. මේ පිළිබඳ සම්බන්ධීකරණය කරගන්න. ඒක එහෙම කරගන්න එපා මම ඉල්ලන්නේ. මගේ වෙලාව මට දෙන්න. ඒක වෙන කෙනෙකුට දෙනවා නම් මට කියන්න අද දවසේ නිරේක්ෂණයක් තියෙනවා කියලා මට විවේකයෙන් ඉඳලා හරි කරන්න පුළුවන් නේද? අපි මෙතන අපේ කාලයේ කලමනාකරණය කරමින් ඉන්නවා හරි. ඉතින් මේ අවබෝධන දෙනාට මේ ලෝක ධර්ම යන ලෝකයේ තියෙන දේවල් නෝ තමන් තුළ තියෙන දේවල්. තමන් විසින් හදාගත්ත දේවල් ඒ හදාගත්ත වරදිතයි අපිට දුකම වෙන්නේ. ධර්මයේ පරිදි අපි මේවා නිවැරදි කරගන්නවා නම් අපිට දුක දෙවියෝ ගැන හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. මෙරිලා නෙවෙයි අදාගතේම වෙයි වර්තමාන. එතකොට අපි දෙතන ක්‍රියාත්මක වෙන දෙයක් කියනවා. ධර්මයේ නම් එතන බුද්ධක් තියෙනවා, සංඝක් තියෙනවා. ඒක දෙරුවන් තරණ ඔන්න ඔතනයි කියන්නේ. හරියටම දෙරුවන් තරණ කරගත්තොත් ඒ දුකින් මිදීම කියන එක පිළිබඳ කිසිම සැකයක් නැත්තේ නේ. එවා ධර්මස්ත්‍රණය කරන ඔබ හැම දෙනාට මේ අපේ ආශ්‍රය නැත්නම් මේ ධර්ම දේශනාවන්ගේ කර්ම පැහැදිලි කිරීම උදව් කරගෙන මෙලොව වශයෙන් ඔබේ ජීවිතයේ ඇලීම් වලින් ගැටීම් වලින් විදාස්සෙන පැනතරදායක ජීවිතයක් කරා සියන ගන්නට මේ ධර්මාන සාසනාවන් උපනිෂ් වේවා හේතු ආර්ථනා වේවායි කියන සුභාචින්තනයේ ප්‍රාර්ථනේ කරමින් මෙතනින් ධර්මාන සාසනාව අවසන් කරන ලබනවා සාදුකාරයක් කරගන්නවා.